සත්නාම ශ්‍රීවාහි ගුරු සාහෙබ ජී බෛරාඩි මහල්ලා චෞත්ථා හාර ජාන රාම නාම ගුණ ගාවා ජේ කෝයි නෙන්ද තරේ හාරේ ජනකී අපුනා ගොන නදවාවා හාරේ ජන රාම නාම ගොන ගාවා කරේ හාරේ ජානකී අපුනා ගොන නදවාවා රහාව ජෝ කිෂ කරේ සො අපේ ස්වාමී හාරෙ අපේ කාරකමාවා හාරෙ අපේ හිමත් දේවා ස්වාමී හාරෙ අපේ බෝල බුලාවා අපේ පංච තත්ත්ව දසකාරා වෙච්ච තත්ත්ව පංච ආපේ පාවා ජාන නානක සත්ගුර මෙල්ලේ අපේ හාරෙ අපේ චගර චුකාවා හාරෙ අපේ පංච තත්ත්ව දසතරා වෙච්ච තත්තු පංච ආපේ පාවා ජාන නානක සත්ගුර මෙල්ලේ අපේ හාරේ අපේ චගර චුකාවා ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ ਬੈਰਾੜੀ ਮਹੱਲਾ ਚੌਥਾ ਹਾਰੇ ਜਾਨ ਰਾਮ ਨਾਮ ਗੁਣ ਗਾਵਾ ਜੇ ਕੋਈ ਨਿੰਦ ਕਰੇ ਹਾਰੇ ਜਾਨ ਕੀ අපුනා ගොන නදවාවා